पुनच परं भिक्खवे भिक्खु सेयथापि पस्सेय शरीरं सीवतिकाय छद्धितं अट्ठिकानि पुञ्जिकतानि तेरो वस्सिकानि सोऽयमेव कायं उपसंहरति अयं भिक्खो कायो एवं धम्मो एवं भावी एतं अनतीतोति इति अज्जत्तं वा काये कायानुपस्सी विहरति बहिद्धा वा काये कायानुपस्सी विहरति अज्जत् बहिद्धा वा काये कायानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा कायस्मिन् विहरति वायधम्मानुपस्सी वा कायस्मिन् विहरति समुदय वायधम्मानुपस्सी वा कायस्मिन् विहरति अत्थिकायोति वापनस् सति पच्चुपट्ठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिशितो च विहरति न च किञ्चि लोके उपादियति एवं भिक्खो भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरति पुनच परं भिक्खवे भिक्खु सेयथापि पस्सेय शरीरं सीवतिकाय छद्धितं अट्ठिकानि पूतेनि चुन्नक जातानि सोऽयमेव कायं उपसंहरति अयं भिक्खो कायो एवं धम्मो एवं भावी एतं अनतीतोति इति अज्जत्तं वा काये कायानुपस्सी विहरति बहिद्धा वा काये कायानुपस्सी विहरति अज्जत् बहिद्धा वा काये कायानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा कायस्मिन् विहरति වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතාහෝති යාවදීව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති pajānāti iti ajjhattaṃ vā vedanāsu vedanānupassī viharati bahiddhāvā vedanāsu vedanānupassī viharati ajjhatta bahiddhāvā vedanāsu vedanānupassī viharati samudaya dhammānupassī vā vedanāsu viharati vaya dhammānupassī vā vedanāsu viharati samudaya vaya dhammānupassī vā vedanāsu viharati atthi vedanāti vā panassa sati paccupatthitā hoti yāvadeva jñānamattāya patissati mattāya anissito ca viharati na ca kinci loke upādiyati evaṃ bhikkhu bhikkhave bhikkhu vedanāsu vedanānupassī viharati kataṃ ca bhikkhave bhikkhu citte cittānupassī viharati idha bhikkhave bhikkhu sarāgaṃ vā cittaṃ sarāgaṃ cittaṃ ti pajānāti vītarāgaṃ vā cittaṃ vītarāgaṃ cittaṃ ti pajānāti sadosaṃ vā cittaṃ sadosaṃ cittaṃ ti pajānāti vītadosaṃ vā cittaṃ vītadosaṃ cittaṃ ti pajānāti samohaṃ vā cittaṃ samohaṃ cittaṃ ti pajānāti vītamohaṃ vā cittaṃ vītamohaṃ cittaṃ ti pajānāti saṅkhittaṃ vā cittaṃ saṅkhittaṃ cittaṃ ti pajānāti vikkhittaṃ vā cittaṃ vikkhittaṃ cittaṃ ti pajānāti mahaggataṃ vā cittaṃ mahaggataṃ cittaṃ ti pajānāti amahaggataṃ vā cittaṃ amahaggataṃ cittaṃ ti pajānāti sa uttaraṃ vā cittaṃ sa uttaraṃ cittaṃ ti පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං ති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං ති පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං ති පජානාති ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති අද්ධි චිත්තං තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් පික්ඛෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද්ධ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද්ධ භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ථිමේ අජ්ජත්තං කමච්ඡන්දෝති පජානාති යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝති තංච පජානාති යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්ථිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්ථිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝති තංච පජානාති යථාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයති අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං තේන මිද්ධං අත්ථිමේ අජ්ජත්තං තේන මිද්ධං ති පජානාති අසන්තං වා අජ්ජත්තං තේන මිද්ධං නත්ථිමේ අජ්ජත්තං තේන මිද්ධං ති පජානාති යථාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං අත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං ති පජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං නත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං ති පජානාති යථාච අනුප්පන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස උද්ධච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යථාච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නාය විචිකිච්ඡාය පහනං හෝති තංච පජානාති යථාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් භික්ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානඛන්ධේසු कथञ्च भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति पञ्चसुपादानखण्डेषु इद्ध भिक्खवे भिक्खु इति रूपं इति रूपस्य समुदयो इति रूपस्य अथंगमो इति वेदनाय समुदयो इति वेदनाय अथंगमो इति संज्ञाय समुदयो इति संज्ञाय अथंगमो इति संखारानं समुदयो इति संखारानं अथंगमो इति विज्ञानस्य समुदयो इति विज्ञानस्य अथंगमोति इति अज्ञत्तं वा धम्मेषु धम्मानुपस्सी विहरति बहिद्धा वा धम्मेषु धम्मानुपस्सी विहरति अज्ञत्त बहिद्धा वा धम्मेषु धम्मानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा धम्मेषु विहरति वय धम्मानुपस्सीवा धम्मेषु विहरति समुदय वय धम्मानुपस्सीवा धम्मेषु विहरति अत्थि धम्माति वापनस्स सति पच्चुपट्ठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिशितो च विहरति न च किञ्चि लोके उपादियति एवं भिक्खो भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति पञ्चसुपादानखण्डेषु पुनच परं भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति चसु अज्ञत्तिक बाहिरेषु आयतनेषु कथञ्च भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति चसु अज्ञत्तिक बाहिरेषु आयतनेषु इद्ध भिक्खवे भिक्खु चक्खुञ्च पजानाति

pajānāti kāyaṁ ca pajānāti puṭṭhabbe ca pajānāti yaṁ ca tadubhayaṁ paṭicca uppajjati saṁyojanaṁ taṁ ca pajānāti yathā ca අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති තංච පජානාති යතච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යතච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝති තංච පජානාති මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතච අනුපන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති තංච පජානාති යතච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යතච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බුද්ධංගේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බුද්ධංගේසු ඉද්ද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජානාති යතච් අනුපන්නස්ස සති සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යතච් උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං ධම්මවිචය සම්බුද්ධංගෝති පජානාති යතච් අනුපන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යතච් උප්පන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං විරිය සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං විරිය සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං විරිය සම්බුද්ධංගං නත්ථිමේ අජ්ජත්තං විරිය සම්බුද්ධංගෝති පජානාති යතච් අනුපන්නස්ස විරිය සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යතච් උප්පන්නස්ස විරිය සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං පීති සම්බුද්ධංගං අත්ථිමේ අජ්ජත්තං පීති සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා अज्यत्तं पीति संभुजंगं नत्थि मे अज्यत्तं पीति संभुजंगोति पजानाति यथाच अनुपन्नस्य पीति संभुजंगस्य उपादोति तंच पजानाति यथाच उपन्नस्य पीति संभुजंगस्य भावनाय पारिपूरी होति तंच पजानाति संतं वा अज्यत्तं पश्यद्धि संभुजंगं अत्थि मे अज्यत्तं पश्यद्धि संभुजंगोति पजानाति असंतं वा अज्यत्तं पश्यद्धि संभुजंगं नत्थि मे अज्यत्तं पश्यद्धि संभुजंगोति पजानाति यथाच अनुपन्नस्य पश्यद्धि संभुजंगस्य उपादो होति तंच पजानाति यथाच उपन्नस्य पश्यद्धि संभुजंगस्य भावनाय पारिपूरी होति तंच पजानाति संतं वा अज्यत्तं समाधि संभुजंगं अत्थि मे अज्यत्तं समाधि संभुजंगोति पजानाति असंतं वा अज्यत्तं समाधि संभुजंगं नत्थि मे अज्यत्तं समाधि संभुजंगोति पजानाति यथाच अनुपन्नस्य समाधि संभुजंगस्य उपादो होति तंच पजानाति यथाच उपन्नस्य समाधि संभुजंगस्य भावनाय पारिपूरी होति तंच पजानाति संतं वा अज्यत्तं उपेक्षा संभुजंगं अत्थि मे अज्यत्तं उपेक्षा संभुजंगोति पजानाति असंतं वा अज्यत्तं उपेक्षा संभुजंगं नत्थि मे अज्यत्तं उपेक्षा संभुजंगोति पजानाति यथाच अनुपन्नस्य उपेक्षा संभुजंगस्य उपादोति तंच पजानाति यथाच उपन्नस्य उपेक्षा संभुजंगस्य भावनाय पारिपूरी होति तंच पजानाति इति अज्ञतं वा धम्मेषु धम्मानुपस्सी विहरति बहिद्धा वा धम्मेषु धम्मानुपस्सी विहरति अज्ञत बहिद्धावा धम्मेषु धम्मानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा धम्मेषु विहरति वय धम्मानुपस्सी वा धम्मेषु विहरति समुदय वय धम्मानुपस्सी वा धम्मेषु विहरति अत्थि धम्माति वा पनस सति पच्चुपट्ठिता होति व्यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिश्चितो च विहरति न च किञ्चि लोके उपादयति एवं भिक्खो भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति सत्तसु भुजङ्गेषु